ඉස්සලම තියෙන්නේ අප රටේ සමුදිතාවය ඇති කරන්න බය නැති කරන්න ඒක ජනවාරි මාසයේ 8 වෙනිදා ආරම්භ කරා ඔබතුමාලත් සමග අත්තල් බැඳගෙන අද ඉඳන් මේ රටේ රැකිරක්ෂා ප්‍රශ්නේ අපි ගෙවල් ප්‍රශ්නේ යටිතල පාසුකම් ප්‍රශ්නේ වගේම අද ඉතමත් භයානකකාරී තත්ත්වයක් මේ රටේ ඉදිරියට ගමන් කරගෙන යනවා ඒ තමයි අනවශ්‍ය මත්ද්‍රව්‍ය ප්‍රමාණය මේවා ඉතමත් භයානකකාරී තත්ත්වයක් තුලින් ගමන් කරන්නේ අපිට ගෙවල් ප්‍රශ්න හදන්න පුළුවන් අපිට රැකිරක්ෂා ප්‍රශ්න හදලා දෙන්න පුළුවන් යටිතල පාසුකම් හදලා දෙන්න පුළුවන් නමුත් මේ වගේ දේවල් වලට අබ්බැහි වුණොත් කවදාකවත් ඒක සුව කරන්න බෑ අන්න ඒ නිසා තමයි ඔක්කොම එකතු වෙලා මේ ප්‍රශ්නය දැම්මම සහ මුලින්ම ඉවත් කළා රට සැබෑ සංවර්ධනයේ ගමන් කරන්න අපිට බාර දෙන්න.